වෙල්ගම මන්තුමා කරු කතානායක තුමනි ඔබතුමා එදා ප්‍රකාශයට පත් කරා විපක්ෂ නායක ධූරයේ පිළිබඳව පැන නැගී ඇති අර්බුදයට ඔබතුමා ප්‍රකාශයක් කරනවා කියලා ඒක අලුත් අත්දැකීමක් නිසා ඉතාමත්ම හොඳින් අධ්‍යයනය කරමින් සිටිනවා පාර්ලිමේන්තුව විසිරුණේ කිව්වනේ එතකම්ම අධ්‍යයනය කරයිද කාලය ගැන කියන්න බෑ ඉතින් අපි බලමු ගරු අනුරුද්ධ සානායක මන් දැන් අධ්‍යයන කොට අවසන් වන තෙක් නිමල් සිරිපාල මන්ත්‍රීවරයාද විපක්ෂ නායකතුමා ඒක චුට්ට දැනගන්න එදෙක් තමුන්වංශලාගේ කැමැත්තට යටත්ව තවුන්නාන්සලා තෝරලා දුන්නා නම් හොඳයි.